ධර්මදේශනාව සඳහා අපිතාමත්ම ගෞරවයෙන් ආරාධනීය කලි කෑගල්ල පුස්සෙල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමින් වහන්සේට වහන්සේට ධර්ම ශ්‍රවණිය සඳහා පැමිණි මහනුවර පිම්රොස් වේනේ පදිංචි ඩීඩී විජේමාන මහත්මයා ඇතුළු වේ පවුලේ උදවිය දෙහත් පිරිනමලා ගෞරවණීය දේශකයාණන් වහන්සේට චිරාගත සම්ප්‍රදායනුකූලව ධර්මදේශනාව සඳහා ආරාධනා කළා. අපි දැන් බුදුබණ ශ්‍රවණී කරමු. ඊට පෙර අපි තිසරණ සහිත පංචශීලිය සමාදන් වෙමු. අපි හැම කෙනෙක්ම ඊට පෙර ආතුව ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට තෙවරක් නමස්කාර කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. දීහි භික්ඛවේ දිච්චිගතේ හි පරිඋත්ථිතා දේව මනුස්සා. ඔලියම්පි ඒකේ අතිධාවන්ති ඒකේ චක්ඛුමන්තාව පස්සන්ති තී. සංග්‍රහ ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාවස්සේ ඉරිදා උදැසන පවත් ලබන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ප්‍රය කරන සදහවර පින්වතුනි, අප හිතනවා අප වසරකට ආසන්න කාලයක් හෝ වසරකට වැඩි කාලයක් එම නාලිකාවස්සේ මෙම ධර්මදේශනාව පවත්වමින් සිටිනවායි කියලා. එවනු අපට සමාධියේ පවතින තත්වයන් ඉක්මවා යමින් නැසෙනම් දසවස්තක සම්මාදිට්ඨියේ සීමාව තුළ රැඳී සිටිනා වූ බෞද්ධයින්ට ආරි සම්මාදිට්ඨියේ සරණ ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැහැදිලි කර කිරීම සඳහායි අප මෙම ධර්මදේශනාවන් කරනු ලැබුවේ. ඒ වගේම මෙම ධර්මදේශනාවන් ගොනු කරනු ලැබුවේ ඉතා සරල තැන්වල සිටමින්, ඉතා සරල ධර්මදේශනාවන් ගනිමින්, එකින් එකට කරුණු පැහැදිලි කරමින් අප ආපු ගමනක් තමයි මේ පවතින්නේ. අප හමු වෙන අය, අපේ දුරකථනයෙන් නමතන අය, නැත්නම් මේ දේශනාවන් පිටපත් සොයන අය, මේ පිළිබඳව දක්වන්නා උද්‍යෝගය තුළින් අප දකිනවා සැබෑවටම සම්මුතියෙන් ඉක්මවා යන, මරණයෙන් පසු නිවීමක් වේීම ඉක්මවා යන, නිවීම අනාගත ශාසනයට කල් දැමීම ප්‍රතික්ෂේප කරන, ජීවිතය තුළ නිවීම හොයන පිරිසක් මේ රට තුළ සිටිනවා. සැබවින්ම වියුත්තේයයි. මොකද කීප වතාවක් අප ධර්මදේශනා කරමින් පැහැදිලි කරපු දෙයක් තමයි ඔය සත්‍යක සූත්‍රයේ තියෙන ආ උතේමා පාඨය තුළ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන ධම් පාඨය අපි ඉදිරිපත් කළේ ඒට සාක්ෂියක් වශයෙන්. මේ සිංහල තේරුම නිවන බුදුන් වහන්සේ නිවෙන්ට බණ කියනවායි කියන්නේ. සරල පරිවර්තනයක්. වචනින් වචනේ පරිවර්තක කිරීමක් නෙවෙයි. එතකොට වායේ කීපතාවක් පැහැදිලි කරලා තිබෙනවා අවුරුදු 80න් පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. දේශනා කළේ 35-80 දක්වා කාලේ 45. එහෙනම් ඒ කාලය තුළ ගත කරපු ජීවිතය තමයි නිවිලා ඉඳලා තියෙන්නේ. අනිත් අයටත් ජීවිතය තුළ නිවෙන්ටයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ කියන එක එහි අන්තර්ගත වෙන බව ප්‍රබල සාක්ෂියක් වශයෙන් අපි ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කරන්න හේතුවම පාරම්පරිකව අපට ලැබුණු යම් යම් ආභාෂයන් මත යම් යම් චින්තනයන් මත පිහිටා කටයුතු කරනවා. ඉහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දිනම පාහේ. ඒ චින්තනයන්ම සංයෝජන බවට පත් වෙන බව තමයි මගේ අවබෝධය. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළා දාලා වූ ධර්මය වන නම් වචන 6ක් 7කින් කෙනෙකුට පැහැදිලි කරලා මෙන්න මේකයි කරන්න ඕන කියලා කියන්න පුළුවන්. ඒත් පාරම්පරිකව එල්බෙන තිබෙනා වූ දෘෂ්ටීන් එසේ විනාශ වෙ යන්නේ. ඒ අවබෝධයෙන්ම අතහැරලා දමන්න ඕන. හැබැයි තමයි අපට මේ විවිධ පැතිකඩවල් ඔස්සේ ගනිමින් ඔබාමතාමිය ධර්මදේශනාවන් කරන්නට අවශ්‍ය වුණේ. එහෙදී අපි සමාජයේ පවතින යම් යම් පැහැදිලි කිරීම් ඉක්මවා යමින් ඒවා පවතිනා වූ යම් ආකාරයක අර්ථ මද බව වුණ ඇති බව පැහැදිලි කරමින් ඊට වඩා ගැඹුරු අරුත් අප සමාජයට සපයා දුන්නා. ඒවා බලින් ඔබ මත අප විසින් පටවනු ලැබුවේ නැහැ. හරිනම් කල්පනා කරලා පිළිගන්න කියන එක තමයි පැහැදිලි කරන්නේ. මේ කරුණෝස්සේ යමින් සිටින අපට අපේ අසන්නන් විසින් යම් යම් අදහස් කරුණ ඉදිරිපත් කරන ලබනවා. එවිට ඒ අදහස් වලට ගැළපෙන ආකාරයටත් ඒ අදහස් පැහැදිලි කිරීම පිණිසත් අපට ධර්මදේශනාවන් ගලපන්න සිද්ධ වෙනවා. ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී ඒ කියවාගෙන යන විට එහි අඩංගු සූත්‍ර දේශනා සියල්ල ගිහි සමාජයට අවශ්‍යයි කියලා අපි දකින්නේ. රූපාචර ඥාන ලාභින් සඳහා රූපාචර ඥාන ලාභින් සඳහා එවන් පුද්ගලයන් සඳහා කළ දේශනා පවා තිබෙනවා. ඒවා මේ සමාජයට අවශ්‍ය වන්නේ නැහැ. මේ සමාජයට අවශ්‍ය වන්නේ කුමක්දයි මට හැඟෙන ආකාරයට මම මේ දේවල් විශේෂයෙන් සටහන් කරගන්න ලබනවා. නැත්තම් විශේෂ ඉරක් ඇඳලා හයිලයිට් කරනවා කියලා කියන්නේ. පොතේ සටහන් කරගෙන තියෙන්නේ මේ දේවල් සමාජයට අවශ්‍යයි කියලා. එපමණකුත් නොනවති සමහර දේශනා සාරාංශ කරලා තබා ගන්නවා. මොකද සියල්ල කෙටි කාලයක් තුළ දේශනා කරන්න පහසු බැවින්. ඒ බඳු දේශනාවක් තමයි අද අප මේ ඔබ වෙනුවෙන් කරන්න සූදානම් වෙන්නේ. මෙය කුද්දක නිකාය නම් වූ ධර්මග්‍රන්ථයේ පවතින ධිට්ඨිගත සූත්‍රයයි. ධිට්ඨිගත සූත්‍රයේ කියවන විට මට ඇති වුණ අදහසක් තමයි ධම්මසක්කරතන සූත්‍රයේ යම්මාකාරයක අංශ දෙකක් පැහැදිලි කළාද? ඒ දෙක අතහැරලා මෙඳුන් පිළිතුරු එන්නේ කියලා බුදුන් වහන්සේ වදාළාද? ඉමාන්ත දෙක නොවුවත් මේ සමාජ ජීවත් වෙන තවත් අන්ත දෙකක් දිට්ඨිගත කියන වචنين කියවෙනවා. අන්නේ දිට්ඨිගත ස්වභාවයන් තේරුම් ගත්තම මේ දෙකට අසු නොවි පැමිණිය යුතු තැනකුත් එහි පැහැදිලි කරලා තිබෙනවා. ඒ පැමිණේතු කරුණ පැහැදිලි කිරීම සඳහා තමයි අපි මේ කාලය යොදා ගන්න ලබන්නේ. එසේ වුවද අර දිට්ඨි සම්බන්ධ ස්වභාවය සමාජයට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. භික්ෂුන් නමතන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ බාහ්‍යතින් කළ ප්‍රකාශය කර තිබෙනවා. දිහිබික්කරේ දික්ටිගතෙහි පරිඋත්තරා දේව මනුස්සා. දෙව් මිනිසුන් මෙන්න මෙහෙම දෘෂ්ටීන් දෙකකට බැඳිලා ඉන්නවා. යුක්ත වෙලා ඉන්නවා කියලා තිබෙනවා. ඒ දෘෂ්ටීන් සබහන් කර ලබන්නේ එකක් ඔලියන්ති එකේ කියලා. ඔලියන්ති එකේ කියන එකේ තේරුම සමහර විට ඇලිලා ඉන්නවා කියන අර්ථය. ඇලිලා ඉන්නවා කියන අර්ථය තව ටිකක් අපි පැහැදිලි කරගන්න වෙනවා. වර්තමානයේ අපේ බෞද්ධ පින්වතුන්ගේ චින්තනය හා විවසා බැලුව විශේෂයෙන් දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මී ඉන්නා වූ උන් බොහෝ පින් දහම් කොටගෙන ඒ පින්වල විපාක මතුවට ලබාගෙන සමහරට දෙවියන් අතර ඉපදින්නට, සමහරට අනාගතයේ රජසිත සම්පත් ලබන්නට, අනාගතයේ බුදු පියාණන් වහන්සේට රහතන් වහන්සේලාට දන් පිළිගන්නන්නට, ඒ දන් පිළිගන්නවා චතුස්සත්‍ය අවබෝධ කර නිවන් අවබෝධ කර ගන්නට මෙහෙම ලස්සන සිතින් හදාගත්ත පෙළක් තුළ ඉන්නවා. ඒ උන් කල්පනා කරනවා හරි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළ ධර්ම කාරණාවල ඔලියන්ති එකේ අතිදාවන්ති එකේ කියන දෙකම වැරදි. ඒ දෙකට අතරින් තියෙන දර්ශනය තමයි චක්කුමන්තෝ පස්සති. ඒ කියන්නේ ඇස්සන්තෝ දකි. එතකොට ඔලියන්ති එකේ කියන පුද්ගලයාටත් ඇස් තියෙන බවක් කියවෙන්නේ නැහැ. අතිදාවන්ති එකේ කියන පුද්ගලයාටත් ඇස් තියෙන බවක් කියවෙන්නේ නැහැ. ඒ දෙකට අතරින් ඇස් ඇත්තාන්ට තමයි මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම දකින්න පුළුවන් කියලා තියෙන්නේ කියන එක මේ සූත්‍රය සඳහන් වෙලා තිබෙනවා. එබැවින් අපි මේ ඔලියන්ති එකේ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සෑහෙන විමසිල්ලකට ලක් කරලා පැහැදිලි කරන්න අවශ්‍යයි. මෙහිදී අප තේරුම් ගන්න ඕන මෙන්න මේ ආකාරයෙන් මේ කරුණ. කතංච වික්‍රේ ඔලියන්ති එකේ මහණෙනි කවුද මේ ඇලෙන පුද්ගලයයි කියලා කියන්නේ? ඒ පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඉතා හොඳ පැහැදිලි විග්‍රහයක් කරලා තිබෙනවා. මාය පාලීන් කියවා පැහැදිලි කරන්නම්. බවාරාමා වික්‍රේ දේවමනුස්සා බව රතා බව සමුදිතා තෙසං බව නිරෝධාය ධම්මං දේශයමානේ. එකෙන් කියන කරුණ තේරුම් ගන්න. ඔබත් දන්නවනේ ආරාම කියන වචනේ තේරුම. වාසය කරන ස්ථානය, ආවාසය ආරාමය කියලා කතා කරන්නේ වාසය කරන ස්ථානය. ඒ වගේ බුදු පියාණන් වහන්සේ මෙතන පැහැදිලි කරලා දාරනවා මහණෙනි මේ දෙව් මිනිසුන් භවයේ ආරාමයක් නැත්තම් නවතනක් කරගෙන ඉන්නවායි කියන එක. භවය කිව්වහම ඔබ දන්නවා කාම භවය, රූප භවය, අරූප භවය. කාම ලෝකයේ මිනිසුන් අතර සාසදිව ලෝක සම්පatti ත්‍රිපිටකයේ සඳහන් වෙලා පරිදි නම් රූපී අරූපී ඥාන ලබාගෙන නියගස් උපදින්නා වූ රූපී අරූපී බඹතල්. මේ ඔක්කමත් භවයේ. එතකොට දෙව් මිනිසුන්, දෙවියන් මිනිසුන්, දෙව් මිනිසුන් කියලා මෙතන එහෙමත් ගන්න පුළුවන් නැත්නම් අපි ගැනම ගත්තොත් දිනුවකම දිනුවක් ඇති මිනිසුන් කියලා ගන්නකො. නැත්නම් දෙව් මිනිසුන්ත් ඒ වගේ තත්ත්වයක තමයි. එතකොට වුන්ට මේ භව ගමන ප්‍රියයි, සැපයි, අවශ්‍යයි. අනේක තමයි භව රාමා කියන එකෙන් පෙන්වන්නේ. එහෙම ස්වභාවයෙන්ම ළමා කාලේ ඉඳලා තරුණ ජීවිතයක් ගත කරන විට විඳපු සම්පත්, කැම් බීම, යාන වාහන, ඇඳුම් පැළඳුම, අනිකුත් සම්පත් කෙරෙහි කිසියම් ආකාරයක හැම දිනා කෙරෙහිම ඇල්මක් ඇති වෙනවා. තම තමන්ට ප්‍රිය කරුණු කෙරෙහි ඇල්මක් ඇති වීමේ ස්වභාවය තමයි නැවත නැවතත් ඒ දේවල් ලබන්නේ නැත්තම් කියන අදහස. එහිදී අවාසනාවකට අපේ ජීවිතයේ අවුරුදු 70කින් අවුරුදු 70කින් අසවකින් අවසන් වෙනවා. එවිට අර බව රාමා වුණායට එහෙම අවසන් කරන්න ඕනකමක් නැත්තක් නැහැ. ඒ නිසා උන් මේ මෙහි තිබෙන සම්පත් අතහැරෙනකොට තවත් එම සම්පත් ලැබෙනවා නම් සසරේ ඇවිදින්නට හරි කැමති. අන්න ඒක තමයි මේ බවාරාමා කියලා පෙන්වන්නේ. භවයේහි ඇලුනා වූ භවයේ සැප සම්පත් සදාකාලික සැපයයි සිතන්නා වූ භව ගමනෙහි පවතිනා වූ කර්කස ස්වභාවයේ දුකක් වශයෙන් දකින්නට නොනක් නැත්තා වූ ඒ සමාජයේ මෙවදු තත්ත්වයක ඉන්න විට බුදු පියාණන් වහන්සේ වදාරනවා මෙන්න මෙහිම කරුණ. භව රතා භව සමුදිතා. ඒකෙන් කියන්නේ ඒක තමයි. රති භවයට ප්‍රිය කරනවා. භවයේ දේවල් වලින් සතුට වෙනවා. භව සමුදිතා. මේක තමයි පුතග්ජන කියන එකේ තේරුම. එදත් අදත් එදත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා දාලේ පොදුන් සමාජයකට. විද දෘෂ්ටීන් වල පිරුණ අයට. අදත් අපට සමාජයට ධර්ම දේශනා කරන්න සිදු වෙන්නේ බහුතරයක් පොදුන් අයට. ඔවුන්ට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ සම්බන්ධයෙන් මෙහෙම වචනයක් තියෙනවා. භව නිරෝධාය ධම්මං දේශීමානේ. මේ භවය කියන එක නිරෝධ වීම සඳහා, භවයෙන් නිදහස් වීම සඳහා ධර්ම දේශනා කරන විට අර භව රතායට, භව රාමා භව ආරාමයක් කරගත් අයට මෙන්න මේ වගේ හිතෙනවයි කියලා උන්වහන්සේ වදාරනවා. නචිත්තම් පක්ඛන්දති. ඒ ධර්මයේ කෙරෙහි සිත බැසගන්නේ නැහැ. ඔවුන් අර වෙන පැත්තකට කැමති නිසා සමහර විට ඒ පැත්ත ගැන හිතන වැරුණාම කැමරුද්දිට අවධානය යොමු වෙන්නේ නැහැ. නපසී දන්ති. ඒ ධර්මතාවයන් කෙරෙහි නැත්නම් ඔය ආරිසත් ධර්මතාවයන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නේ නැහැ. නසන්තිත්‍ථන්ති. එහි පිහිටන්නේ නැහැ. ඒ ධර්මෙහි පිහිටන්නේ නැහැ. මෙන්න මේ ගති ලක්ෂණ පෙන්නනවා. නසත්ත්‍යන්තන්ති. නවිමුච්ඡති. පරතර කරා පැමිණෙන්නට විමුක්ති කියන සාමාන්‍ය මිදෙනවා කියන එක නේ. පරතර කරා පැමිණෙන්නට සමත් වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ අපතව ටිකක් තේරුම් ගන්න. එවම් වික්‍රේ ඔලියන්ති එකේ. මෙන්න මෙහෙමයි මහණෙනි කොටසක් මේ ඔලියන්ති නැත්තම් ඇලිලා ඉන්නවයි කියලා පෙන්නන්නේ. දැන් බලන්න සවන් දෙන අය වශයෙන් හරි ඔබේ ගමේ රටේ ඉන්න අය වශයෙන් හරි සංසාර ගමන ප්‍රාර්ථනා කරන. සංසාර ගමනේ සැප සම්පත් ආයු වර්ණ සැප බල ප්‍රාර්ථනා කරන පිරිස් නොවේද වැඩි? මට හමු වෙන සමහර අය නම් කියනවා නැවත උපදින්න නම් ඕන නෑ, දුකින් නිදහස් වෙන්නමයි ඕන කියලා, විශේෂයෙන් කාන්තා පක්ෂයයි එහෙම කියන අයත් ඉන්නවා. නමුත් පින් වාක්‍යෝස්සේ පෙන්වන මං පෙත්තෝස්සේ යමින් අපේ බෞද්ධ පින්නතුන් නිවීමකට වඩා ඒවයි විපාක වශයෙන් සැප සම්පත් ඉදිරියේ ලබන්නයි කල්පනා කරන්නේ. එතකොට දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ බඹතලවල හෝ යම්මාකාරයකට ඉදිරියට පවතින්ට උත්සාහ කරන විට එහි ඇතිවන්නේ මමත්වයක්. ඒ මම තමයි ඉස්සරහට ඉන්න හදන්නේ. දැන් මම තමයි බුදු පියාණන් වහන්සේ ශූන්‍ය ධර්මයක් වශයෙන් පෙන්වලා තියෙන්නේ. ශූන්‍ය ධර්මයක් කියන එකේ තේරුම හැමෝටම එහෙම එකක් නැහැ කියන එක නෙමෙයි. ඒක අපි දකින්න ඕන කාරණයක්. දකින්ට අවශ්‍ය ධර්මයේ තේරුනේ නැත්නම් මමත්වයෙන් ශූන්‍ය බව වෙනකොට සමාජයේ මමත්වයෙන් යුක්ත වෙනවා. ඒ මමත්වයෙන් යුක්ත වීමේ පැතිකඩවල් කීපයක් මම ඔබට කියන්න කැමතියි. ධර්මයේ සඳහන් වෙනවා අපුණ්‍ය අවිසංකාර කියලා වචනයක්. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කරපුවම විපාක දෙන්න අවශ්‍ය හේතුවක් ඉතුරු වෙනවා හිතේ. ඒකට කියනවා පව සිද්ධ වෙනවායි කියලා. අන්න එතකොට පව මත ඉදිරි පැවැත්මක්. එතකොට එතෙන්නේ පෘථග්ජන පුද්ගලයෙක් මේ පාපයට ඇලුනොත් ඔහුගේ මම බවට පත්වන්නේ පාපයයි. ඒ ප්‍රතික්ෂේප කරන ඇතැම් අය පිනට හැරෙනවා. සදහම් හමනවන නිසා. පින හොඳයි ඇලෙන එකයි වැරද්ද තියෙයි. ඒකයි තේරුම් ගන්න ඕන. එතකොට ඔහුට ඒ මත මිනිසුන් අතර හෝ දෙවියන් අතර පැවැත්මක් තියෙනවා. ಭಾರತೀಯ සමාජයේ මේ කාමාවචර කුසල් වෙනුවට ධානා කුසල් කියලා කොටසක් උපදවා ගත්තව අනන්තයට ගොහින් ඔවුන් ඒවාට ඇලිනවා, ඒවා නිමීම වශයෙන් සලකනවා. එතකොට ඔවුන්ගේ මම බවට පත්වන්නේ. මෙන්න මේ විදිහට මේ සත්‍යයා තමන්ට එන අදහස කෙරෙහි ඇලිමක් ඇති කරගෙන ඒවා මමායෙන් හෙවත් මමත්වයෙන් අරගෙන අපුණ්‍යාවිසංකාරය ඔස්සේ, පුණ්‍යාවිසංකාරය ඔස්සේ හෝ ආනිජ්ජාවිසංකාරය ඔස්සේ හෝ සසර ගමන යනවා. ඉදිරියට යamak ඔවුන්ට තිබෙනවා. අන්නේ හැම දිනාටම තමයි ඔලියන්තේකේ කියන වචනේ පාවිච්චි වෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ඒ දිච්චිගතික වීමක්. යථාබෝධේ නැති නිසා හදාගත්ත පාර. මේදී මා සමාජයට පැහැදිලි කරන කරුණකුත් තිබෙනවා. යමෙකුට ආර්ය සම්මාදිච්චය වටහා ගන්නට බැරි නම් යමෙකුට පංචස්කන්ධේ අනිද්දුක්ඛානාත්මේ වටහාගෙන ශික්ෂණයටපත් වෙන්න බැරි නම් එනම් පව කරනවට වඩා හොඳයි පින්දහම් කරන විකල්පයක් මෙරළෝ පරළෝ වශයෙන් යහපත් කරගන්න එක. අපිට විරුද්ධ නැහැ. නමුත් ඒ තේරුම් ගන්න ඕනේ දිච්චිගත වීමක් නැත්තම් සසර ඉදිරියට යන්න හදාගත්ත පාරක් කියන එක. මෙබැවින් මා දකිනවා මේ සමාජයේ ජීවත් වෙන පුතග්ජන හැමදෙනාම බුදුන් වහන්සේ වදාළ පරිදි කිසියම් ආකාරයක දිච්චිගත වීමක් තුළ සම්මාදිට්ඨියක් තිබුණාට දසවාස්තුක සම්මාදිට්ඨියක් ඒ තුලත් පවතින මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳ තමයි මේ දිට්ඨිගත සූත්‍රය එලි කරවා දාරන්නේ. සියොම්ම ගැඹුරින් තේරුම් ගන්නට අවශ්‍යයි. දෙවෙනි චරිතයට යමු අපි. මොකද තුන්වෙනි කරුණ හොඳට වඩාත් පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා. කතංච පික්ඛවේ අතිධාවන්ති එකේ. සාමාන්‍යයෙන් ඔබත් ඔය අතිධාවනයේ කියන වචනේ අහලා ඇති. ඒකෙත් පෙන්වන්නේ කිසියම් සීමාවක් මායාවක්. ඔය අතිපණ්ඩිත කියන වචනේ පාවිච්චි වෙන්නේ ධර්මයේහි ඔය සැබෑ තත්ත්වයේ වටහා නොගත් පාණ්ඩිත්‍යයක් ගැන කතා කරනකොට එයාගේ මේ අතිධාවනයේ එදත් සිටි අතිධාවනයටපත් උනා අය අදත් මේ සමාජයේ කීප පොළක ඉන්න බව දකිනවා. ඔවුන්ගේ චරිත ලක්ෂණ මෙන්න මෙහෙමයි. එතකොට අපට හොයාගත්ත හැකි මේ පාලි පාඨයේ හොඳින් දැනගන්න වෙනවා. භවනයේ කෝපණයේදී අච්චයමානා හරායමානා ජිගුච්ඡයමානා විභවං අභිනන්දති. ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න වෙනවා. ඔවුන් සිරුර පිළිකුල් කරනවා. එහෙම නැත්නම් ඒකෙන් පෙළෙන එක කරදරයක් වශයෙන් සලකනු ලබනවා. ඒක ලැජ්ජාවක් වශයෙන් සලකනු ලබනවා. එහෙම සලකලා වුන් මේ ශරීරයෙන් ඉවත් වන නිවීමක්, ශරීරයෙන් නැති තැනක තියෙන නිවීමක් පිළිබඳව උපකල්පනය කරනු ලබනවා. ඔය වැරදි ආකාරයට වටහා ගන්නා වූ වදනක් මේ සමාජයේ තියෙනවනේ. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති නිවීම කිව්වහම තියෙන ශරීරයක් තියෙනවනම් ජාතියක්, ජරාවක් තියෙනවා. එහෙනම් ශරීරයක් නැති දැනක තමයි ඒක තියෙනවයි කියලා උපකල්පනය කරන්නේ. ඒ වචනේ ඒක නෑ. නමුත් හිතන විදිහ එහෙම වෙන්න පුළුවන්. ඒදී මේ පුද්ගලින් සම්බන්ධයෙන් තව වචන කිහිපයක් තියෙනවා. යතෝ කිරබෝ අයං අත්තා කායස්ස බේදෝ පරම්මරණ උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පනිතං ඒතං යතාවන්ති इति අන්න එකෙන් කියවෙන කාරණේ තමයි ඔවුන් හිතනවා මේ කය මරණයෙන් පස්සෙ ඉවරයි. එතනින් එහාට ආය ඇත්තේ නැහැ. ඒ ඉවරුණෙන් පස්සේ තියෙන තැන සාන්තයි ප්‍රණීතයි. මරුණාම උපදින්නේ නැත්නම්. එබැවින් මරණයෙන් පස්සේ මරුණාම උපදින්නේ නැහැ කියන අදහසකින්. ඒකට කියන උච්ඡේදවාදී කියලා කතා කරනවා. වර්තමාන සමාජයේ තියෙනවා මේ ලෝකෙ සැප ලබන්නයි තියෙන්නේ. මරුණාම වාය මෙහෙ එන්න කෙනෙක් නැහැ. නිවීම කියන්නේ ඒක තමයි කියලා. මෙන්න මේ සීමාව ඉක්මවා යාම කියලා පෙන්වන්නේ මේ උච්ඡේදවාදයට අහු වෙන එක. ඒකට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඔලියන්ති එකේ කියන වචනෙන් සාස්වතවාදයක් අරිදාවන්ති එකේ කියන වචනෙන් උච්ඡේදවාදයක් කියන දෙක සංකේතවත් වුණායි කියලා මම කල්පනා කරන්නේ. වර්තමානයේත් ඇතැම් අය මේ සමාජයේ නොමග යවන්න උත්සාහ කරන ලබනවා. ඕස්ට්‍රේලියාවෙන් රටක නැත්නම් අනිත් රටවල මේ දුක කියලා එකක් නැහැ. අපේ මිනිස්සුන්ට තමයි මේ දුක තියෙන්නේ කියලා. ඒක වැරදි උපකල්පනයක් ලබා දෙන්න උත්සාහ කරන බව තේරෙනවා. ඔස්ට්‍රේලියාව කියලා නැහැ, ඉතියෝපියාව කියලා නැහැ, ලංකාව කියලා නැහැ. මිනිස්සුන්ට පේරෙන සාමාන්‍ය දුකක් තියෙනවා. සාමාන්‍ය දුක සහ විපරණාම දුක් කියන එක තේරෙනවා. ඔබට දුක් විඳින්න සිදු වෙනා වූ වේදනාවන් ටික මේක කොහෙ හිටියත් එහෙමයි. විශේෂයෙන් ජීවත් වෙන්න ගියම සංසාරයේ නැත්තම් ජීවිතයට ඇලුම් කළාම ජීවිතය අතහැර යන එක බොහොම අමාරු දෙයක්, දුකක්. නමුත් මේට එහා ගිය දෙයක් තමයි බුදු සමයෙන් පෙන්වන මේ සංඛාර දුක්ඛ කියලා. ඒ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා පළවෙනි දේශනාවේ බෙදලා නැහැ. පසු කාලේ වෙන තමා විග්‍රහ වෙලා තියෙන්නේ. නමුත් වැදගත් වන්නේ සංඛාර දුක්ඛය තේරුම් ගන්න වෙනවා. ඒක දුක කියන වචනට එහා ගිය කාරණයක්. ඒ කාරණේ නිසා දුකක් හටගන්න එක වෙනම කරුණක්. එබැවින් අප විශේෂයෙන් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ බුදු පියාණන් වහන්සේ වදාළ දහම් අවබෝධ කරගත්තේ නැත්නම් මේ සංසාරයේෙහි ඇලෙන්න අවබෝධයෙන් මේ කියන මත දෙකට එදත් අහු වුණා අදත් අහු වුණා අහු වෙනවා. අදත් ඔබට හමු වේවි මේ සංසාර ගමන ප්‍රිය කරන ඇවිදින්න කැමති අය. අදත් ඔබට හමු වේවි බෑ ආයාපහු වෙන්නේ නැහැ මරණයෙන් පස්සේ මේ ශරීරය පොළවට පස් වෙනවා. එහෙනම් එතනින් එහාටයි නිවීම කියලා කියන අය. ඔවුන් දන්නේ නැති කරුණක් තියෙනවා. ඔවුන් ශරීරයට මම කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ ශරීරයට මම කියලා කිව්වේ නෑ. මම කියන්නේ ශරීරයට නෙවෙයි කියන එක ඔවුන් කාගෙන් හරි අහලා ඉගෙන ගන්න වෙනවා. නැත්තම් ඔවුන් ඉන්නේ වැරදි අවබෝධයක. දැන් එතකොට මේ කරුණ දෙක පිළිබඳව එතරම් තවදුරටත් කරුණ පැහැදිලි කරන එකේ තේරුමක් ඇතයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ දෙකම වැරද්දක් නෙ දිෂ්ටිගතයි. මේ දෙකට මැදින් තියෙන පිළිවෙතක් උන්වහන්සේ වදාරනවා චක්කුමන්තෝ පස්සන්ති. ඇස් ඇත්තා දකින්නවා. මේ දෙක වැරදි නම් එහෙනම් ඇස් දෙකෙන් දකින්න ඕන දෙයක් තියෙනවා. අන්න අපි උත්සාහ කරන්න ඕනේ ඇස්සත් බවටපත් වෙන්න. අපි ධර්ම දේශනා කරන්නත් ඕනේ ඇස් නැතියට ඇස් දෙන්න. මෙතන ඇස් කියන්නේ පියවි දැස නෙවෙයි ප්‍රඥාස කියන එක. ඒ ඇසට තමයි දකින්න ඕනකමක් තිබෙන්නේ. කොහොමද මේ චක්කුමන්තෝ පස්සති කියන එක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. ඒ පිළිබඳ වචනයක් තියෙනවා. ඒක පැහැදිලි කරලා අපි සලිහාගෙන යමු. කතංජ බික්කවේ බික්කු චක්කුමන්තෝ පස්සති. ඉර බික්කු භූතං භූතසෝ පස්සති භූතං භූතසෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති එවං කෝ භික්ඛවේ චක්කුමන්තෝ පස්සති. අන්න කවුද මේ ඇස්සත්ත කියලා කියන්නේ? භූතං භූතසෝ පස්සති කියන වචනේ තමයි පියවෙන්නේ. භූතං භූතසෝ දිස්වා භූත තත්ත්වයක් නැත්තම් එහෙම කතා කරන වචනින් කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. එහෙම දකින්න පුළුවන්කමක් තියෙන්න ඕනලු. අන්න ඇසට පේන විදිය. කොමක්ද මේ බුදුරජාණන් වහන්සේ ඇසැත්තෝ දකිති කියලා කතා කරපු ධර්මතාවය? එතකොට කියනවා පඤ්චස්කන්ධයේ වශයෙන් දැකීම තමයි චක්කුමන්තෝ පස්සති කියලා කියන්නේ. මා මුලින් පැහැදිලි කළා වූ සත්‍යක සූත්‍රයේ සත්‍යක බුදු පියාණන් වහන්සේගෙන් සාස්ත්‍රි හිමියන්ගෙන් මෙවසපම උන්වහන්සේ නැත්නම් ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන් හික්මාන්නේ කෙසේදයි කියලා දීලා තියෙන පිළිතුර තමයි පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කියලයි භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සියලුම ශ්‍රාවකීන් ඉක්මවන්නේ කියලා. ත්‍රිපිටකය නම් සංගතනිකායේ කන්දක වර්ගය සලායතන වර්ගය කියනා වූ දේශනා ගත්තම විශේෂයෙන් කන්දක වර්ගය කියන කේම තේරුම ස්කන්ධ මුල් කොට කරන කලා වූ දේශනා කියන එක. එබැවින් අපට තීරණයකට නිගමනයකට එන්න වෙනවා මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ මේ සද්ධර්ම දේශනාව ඔලියන්ති ඒකේ සහ සිතාවන්ති ඒකේ කියන පිරිස මුදා ගන්නා වූ පංචස්කන්ධයාගේ ඉදීම වැරීම පිළිබඳ ධර්මතාවයක්. එතකොට අපට පංචස්කන්ධය කියන්නේ කොමග්ද ඒ තේරුම් ගන්න නැතිව මෙතනින් එහාට යන්න බෑ. සැබවින්ම මා මේ සමාජයට කියන දෙයක් තමයි බුදු සමය සඳහන් ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පටිච්චසම්පාදය පාසල් ගින් පාඩම් කරගන්න පුළුවන් වුණාට පංචස්කන්ධය වටහා ගන්න ඇති තාක්කල් ඒක දකින්න බැරුව යනවායි කියන එක. හේතුවෙන් වක්කලියනි සූත්‍රවල එහෙම නැත්නම් කන්දක වාක්‍යයේ පවතින සියලු සූත්‍රවල පංචස්කන්ධය ගැන සඳහන් කරනවා. පංචස්කන්ධයට එන දේවල් අනිදුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා තමයි බුදුහාමුදුරුවෝ බණ කියලා කියන්නේ. ඒ බුදුබණ නොතේරෙන තාක්කල් පංචස්කන්ධයට එන දේවල් නිත්‍යසුඛාත්ම වශයෙන් ගැනීම තමයි පෘථග්ජන පුද්ගලයාගේ නැත්නම් රොලියන්තියේ කිය සහ අතිදාවන්තියේ කියන දෙන්නගෙම දර්ශනය. අපි මේ ධර්මදේශනාවලදී අපි පංචස්කන්ධ ධර්මතාවය කීප වතාවක් පැහැදිලි කරලා තිබෙනවා. නමුත් අපි යලි යලිත් පැහැදිලි කරන්න වෙනවා. මොකද අපට වැටහෙනවා ධර්මදේශනා 5-10ක් කළත් මේක තමන්ගේ පාඩම මට්ටමින් අරගන්න වරුණාම හිතාමතා තේරුම් අරගන්නේ නැහැ කියන එක. මා මේ පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් කරනවා. ඇතැම් මො කල්පනා කරනවා ශරීරය ඝන සිරුර පංචස්කන්ධයයි ඉපදුනේ මව් කුසෙන් මෙයන්නේ ජීවිත අවසානයේ තමයි පංචස්කන්ධය ඉදීම ලැබීම කියලා. තාමත් එහෙම කියන අය ඉන්නවා පංචස්කන්ධය මහල් වෙනවායි කියලා කතා කරන අය. පටාචාරාවට අදාළ ගාථා පාඨයේ සඳහන් වෙන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං කියන එක. අපස්සං නොදෙක උදයව්‍යං පංචස්කන්ධය ඉදීම වැයවීම. පංචස්කන්ධයගේ ඉදීම මැරීම නොදෙක අවුරුදු 100ක් ජීවත් වුණාට වැඩක් නැහැ. දැකලා එක දවසක් ජීවත් වුණත් ඇති කියලා කියනවා. ඒ දැකලා එක දවසක් ජීවත් වුණත් ඇති කියන වචනෙන් පෙන්වන්නේ එක දවසකට පෙර අතු එහෙනම් ෂණිකව පංචස්කන්ධය කියන ඉපදීම යනවා කියන එකයි. මේ පිළිබඳව තිබෙන තැන උපුටා දැක්විය නොහැකිවත් පාලි අර්ථය ගත් කල සහරියයි හිතන පාඨයක් නිරන්තරයෙන්ම ආයිරවත් කරන සමාජයට කන්දේසු ජයමානේසු ජීයමානේසු මියමානේසු කියන එක. ස්කන්ධ කියන දේවල් උපදින කලෙහි දිරණ කල්හි සහ මෙයන කල්හි ඔබද ශණයක් ශණයක් පාසාම උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය. අන්න එහෙම අපි තුල ජීවිතයක් වශයෙන් එකක් වුණාට මේ අභිධර්මයේදී ස්කන්ධ වශයෙන් ගත් කල ශණික ඉපදීමක් දිරීමක් මැරීමක් පවතිනවා. මෙන්න මේ ශණික ඉපදීම දිරීම මැරීම තුල තමයි බුදු පියාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ දේශනා කරලා තියෙන්නේ. මේ ශණික ඉපදීම මැරීම සිදු වෙන්නේ පොතේ නෙමෙයි ඔබ ළඟ. අපි ඔබ හැම දෙනා ගාව මේක සිදු වෙනවා. මේ පංචස්කන්ධයගේ ඉදීම මැරීමට ස්ත්‍රී පුරුෂ භාවයක් ගිහි පැවිදි භාවයක් නැහැ. වර්තමානයේ පවතින ශික්ෂා පදවලට තමයි ගිහින්ද පන්සිල් පොයට අටසිල් සම්පොඩි හාමුදුරන් දසසිල් හාමුදුරන් උපසම්පදාසිල් කියලා ශික්ෂා පද නීතිය වෙනසක් තියෙන වෙනස්කමක්. නමුත් ඒ පොඩි හාමුදුරුවොත් ඒ ලොකු හාමුදුරුවොත් ඒ පැවිද්දත් ස්ත්‍රී පුරුෂයත් හැම දෙනා තුළම තියෙන අසකරණාසය දෙකයි කියලා පහ. ඒ පහට හම් වෙන්නේ අරමුණ. ඒ අරමුණ නිසා හදාගත්තා වූ මනෝද්වාරයක් පවතිනවා. මේ අරමුණ මුල් කොටගෙන සිදුවෙන අවශ්‍යම ක්‍රියාදාමයක් ඔබ ගෝචරය කරගන්න වෙනවා. අපි ළඟ හැම විටම අතීතේ නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ අනාගතේ නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ දැන්. කුමක්ද දැන් අපි ළඟ කෙරෙන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. දැන් කෙරෙන්නේ ඇසෙන් රූපයක් බලන එක. කනෙන් ශබ්දයක් අහන එක. නාසයෙන් ගන්ධයක් විඳින එක. දිවෙන් රසයක් විඳින එක. නොසේනම් තරහින් ඉන්න එක. නොසේනම් බයෙන් ඉන්න එක. නොසේනම් වෛරයෙන් ඉන්න එක. නැත්තම් පලි ගන්න හිතන එක. ඒ දැන් එක එක්කෙනා හිතන ක්‍රියාවලියක් බලන්න. මේ ක්‍රියාවලිය ඉටු කර ගැනීම සඳහා කය වචන මෙහෙවන්නට සිත උත්සාහ කරනවා. එතකොට මෙන්න මේක තමයි සිතට වහල් වීම කියලා කියන්නේ. ඒ සිතට එන හැඟීම් වලට කියනවා ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර කියලා. ඒවා ඉටු කර ගැනීම සඳහා කය වචන මෙහෙවන්න තරම් ප්‍රබල වෙනවා ඒ බලවේගය. මෙන්න මේ කය වචන ඒවා සඳහා නතු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන බලවේගය අපට ඇසින් දැකගත නොහැකි වුණත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ඒකකයක් කියලා. ඒකකයක් කියන එකේ තේරුම එකක් කියන එක. සාමාන්‍යයෙන් දුරමණින් තෝරනම් සෙන්ටිමීටරේ හරි මීටරේ හරි ඒකකයක් වෙනවා. පරමන්තෝ නම් ග්‍රෑමේ නැත්තම් කිලෝ ග්‍රෑමේ ඒකකයක් වෙනවා. ඒකකයේ කියන එකේ තේරුම එකේව කොච්චරක් තියනවද කියන එක. අවුරුදු 80ක් 100ක් ජීවත් වෙන ජීවිතේ ඒකකේ වන්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධෙන් පංචස්කන්ධයට මැරෙනවා. මේ පංචස්කන්ධෙන් පංචස්කන්ධයට මැරෙන එක භාග්‍යයක් බවට පත් කරගන්නටයි බුදුබණ වනවෙන්නේ. නමුත් කරගෙන තියෙන අවහග්යක්. අන්න ඒ තමයි වැරදිලා තියෙන්නේ. එහිදී අප මේ රූප වේදනා සංඥා සංකාර කියන වචන මෙතෙන් එකතු කර ගන්න වෙනවා. රූප වේදනා සංඥා සංකාර විග්‍රහයේදී ශරීරේ රූප වශයෙන් අරගෙන වේදනා සංඥා සංකාර නාම වශයෙන් අරගත්ත ග්‍රන්ථ සහ දේශනා සමූහයකට තමයි අපි වැඩිලා ඉන්නේ. නොනින් නිවසා බැලිය යුත්තේ මේ වැරදුන තැනක්ද හිරගෙදරක්ද කියලායි. මොකද මේක වැරදි නම් මෙතනින් එහාට යන්න බෑ. ඒක ඔබේ අවබෝධයෙන් ඔබ තේරුම් ගන්න වෙනවා. දැන් මම දකිනවා විත්තිකත සූත්‍රයට වඩා තවත් ඒ වගේ වෙනස් සූත්‍රව දකිනවා. ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. ඇසට රූපයක් ගැටීමෙන් උපදින ආස්වාදයේ රූපේ ආස්වාදයයි කියලා. රූපස්ස ආස්වාදෝ රූපේ ආස්වාදයේ ඇසට රූපයක් හමුවෙමින් හටගන්නා වූ දෙය කියන එක. එතකොට ඇසට රූපයක් හමු වෙනවා කියන්නේ කොබක්ද? ඇස කාචයක් වගේ ඉදිරියෙන් තිබෙන දෙයක් තමයි රූපෙට හමු වෙන්නේ. කන කාචයක් වගේ නුනත් කනේ ප්‍රසාදයක් පවතිනවා ජීවි බවක්. එතකොට ශබ්ද රූපේ එතනින් හමු වෙනවා. නාසයේත් තිබඳු ප්‍රසාදයක් පවතිනවා ජීවි බවක්. ඒ නිසා ගන්ධය එතනින් හමු වෙනවා. දිවෙත් තිබඳු ප්‍රසාදයක් හමු වෙනවා. ඒ නිසා ඒකට රසය හමු වෙනවා. කයත් තිබඳු ජීවි බවක් පවතිනවා. නියදී කෙස්සහණිය පොත්තේ හරන විට. එතකොට ගැටෙන දේවල් හමු වෙනවා. මේ සියල් ආශ්‍රයෙන් හදාගත්තා වූ මනෝද්වාරයක් සකස් වෙන අවුරුදු 6ක් 7ක් යනකොට දරුවෙකුට පස්දොර නැතුවට නිින්දට ගියාම සියල්ල සිතින් නිදින්න පුළුවන්. මේකට කියනවා දොරවල් 6 කියලා. මේ දොරවල් 6ට ගන්නෙ මොනවද කියලා බලන්න. දොරවල් 6ට ගන්නෙ අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මෙන්න මේ රූපට කියනවා රූප රූප කියලා. සබ්දයට කියනවා සබ්ද රූප කියලා. ගන්ධයට කියනවා ගන්ධ රූප කියලා. රසයට කියනවා රස රූප කියලා. පොට්ටබ්බයට කියනවා පොට්ටබ්බ රූප කියලා. ඔබ යම් කිසි සතුටක් අරමුණක් විඳින වෙලාවට ඔබ විඳින්නේ ශරීරයේද මේ රූප නැමැති ආරම්මණයද කියලා බලන්න. ඇසෙන් රූපයක් බලනකොට ඔබ ශරීරය විඳිනවාද ඒ රූපයේ සතුට විඳිනවාද? කනින් ගීතයක් අහන විට ඔබ ශරීරය විඳිනවාද ගීතයේ තිබෙනා වූ රස විඳිනවාද? එහෙනම් ශබ්ද රූපය විඳින්නේ. නාසයෙන් ගන්ධයක් දැනෙනකොට ශරීරය විඳිනවාද ඒ ගන්ධය ගඳයි සුවඳයි කියලා විඳිනවාද? මෙන්න මෙහෙම මේ රූප පස්දරට හෝ මනෝද්වාරයට එනව රූප සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳීම වේදනාවයි. තම තමන්ද කැමති පරිදි සැපට හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ඒ රූපේ ස්වභාවය ගඳ සුවඳ වශයෙන් හෝ නිල් කඳු වශයෙන් හෝ හඳුනා ගැනීමට සංඥාව කියනවා. එහි පවතිනා වූ ස්වභාවයට අනුව ඇතිවන ඇලීමට ගැටීමට ඇලීම මුලාවට ගැටීම මුලාවට සංඛාරය කියලා කියනවා. අන්න එතනයි සංඛාරා පරමා දුක නැත්තම් සංඛාර ස්කන්ධය තියෙන්නේ. හැම වෙලාවෙම අසකනාසය දියසය මුල් කොටගෙන මනෝද්වාරයේ මුල් කොටගෙන මේ රූප වේදනා සංඥා සමග සංකාර ස්කන්ධයක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවා දාරනවා අතිබික්කේ කම්මං අකන්නං අත්තති. කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මය. අන්න ඔබ බෞද්ධ පෞල්ල රූපං කෙනෙක් වශයෙන් කාගෙන් හරි අහලා දැනගන්න මේ හතරවෙනි එක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. අර තුන ක්‍රියාත්මක කරන්න දැනගන්න ඕනේ. අමතාත්ත කියලා දෙන දේවල් වලින් ගුරුවරු කියලා දෙන දේවල් වලින් සමාජය හැදෙන දේවල් වලින් පව්කම් කරાવી පින්කම් කරાવી පව්පින් එකට කරાવી කරලා සසර අර ඔලියන්තයේ කේක් කියන සීමාවට අහුවේවි. අස්පාදා ගන්නෙ කොහොමද? අස්පාදා ගැනීම තමයි කර්ම සූත්‍රය පෙන්වන්නේ කම්මක්ඛය අසංවත්ති. කර්මක්ෂේ කිරීම පිණිස පවතින කර්මය කුමක්ද? කර්ම රැස්වීම පිණිස පවතින කම්මතික කර්මයේ සසර ගමනේ ඇවිදීමට හේතු වෙනවා. කර්මක්ෂේ වෙන පිණිස පවතින කර්මයේ සසර දුකින් අත මෙදීම හේතු වෙනවා. දැන් මේ කර්ම රැස්වීම කෙරෙහි පවතින කර්මයේ තියෙන අන්තර්ගතය තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ ඒතන් මම හේතුවමස්මින් ඒ සොමයත්තා. අපේකට කියනවා නিত্য සුඛාත්ම. නিত্য සුඛාත්ම වශයෙන් ගන්නා ගාව හැක්නේ. භූතං භූතෝ පස්සති නෙමෙයි එතකොට. භූතං අභූතසෝ පස්සති. අන්නම් භූතං භූතතෝ දිස්සා ඊළඟ වචනේ පෙන්නනවා. පංචස්කන්ධයේ පංචස්කන්ධයේ වශයෙන් දැක රැස්වීමකට ඉදිරියට නොතබා පුනර්භවයට හේතු වෙන හේතුත් සිත තුළ සැඟවීමකට ඉදිරියට නොතබා අවසන් කරන්නේ කොහොමද? අන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී ඉදිරියට පෞහෝපින් සිදුවෙන්නේ නැතුව ඉවර වෙනවා. ඒ ඉදිරියට පව් හෝපින් සිදුවෙන්නේ නැතුව ඉවරණ එකට තමයි අවිද්‍යාව දුරු කරනවයි කියලා කියන්නේ. ප්‍රවෘත්ති විපාක සඳහා පින් විපාක ඉතුරු වෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ප්‍රතිසන්දිය සඳහා තියෙන හැම එකටම කියන්නේ අවිද්‍යාවච්ච සංඛාරා කියලානේ. පුණ්‍යාවි සංඛාරයත් අවිද්‍යාවච්ච සංඛාරා, අපිඥාවි සංඛාරයත් අවිද්‍යාවච්ච සංඛාරා, ඥාන කුසලයත් අවිද්‍යාවච්ච සංඛාරා. බුදුර ලෝට දේශනා කරවා දන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයනේ. යංකින්ච දුක්ඛං සම්භෝති මේ ලෝකේ යම් දුකක් හට ගන්නවා නම් සබ්බං සංඛාර පත්‍ය සියල්ල සංඛාර ප්‍රත්‍ය වීමෙන් හට ගන්නවායි. සංඛාරංච නිරෝධේන මේ සංඛාර නිරෝධ කිරීමෙන් නැති දුක්ඛ සම්භවෝ හට ගන්නා වූ දුකක් නැහැ. එහෙනම් නිරෝධ කරන්නේ කොහොමද? අන්න මේ නිරෝධ කරන විදිහ පිළිබඳව ඉගැන්වීම තමයි චක්කුමන්තෝ පස්සති කියලා කියන්නේ. එතකොට අපි ළඟ නිරන්තරයෙන් මොන වැඩේ කළත් බාහිර සමාජයත් එක්කලා ජීවත් වෙනකොට ඇස කන නාසය දිව කය නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මුල් කොටගත් ලෝභ දේශ මොහ මුල් කොටගත් ෂණික ස්කන්ධ පංචකයක් උපදිනවා. එහි ඇලුනොත් හේතු ඉතුරුලා නැති වෙනවා. ඒකට අනිත්‍ය කියන්නේ නැහැ. එතකොට ඒක නිට්ඨ සුඛාත්ම. ඇලෙන්නේ නැත්නම් හටගෙන අවශ්‍ය කාර්යය කරලා දීලා ඒ අවසන් වී යනවා. යලි හට ගැනීමට දුකක් හට ගැනීමට හේතුවක් ඉතුරු නොකොට. මෙන්න මේ පාදේ පාඨයෙන් කියවෙන්නේ ඒක තමයි. භූතං භූතසෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරෝධාය නිරෝගාය පටිපන්නෝ හෝති. ඒ පංචස්කන්ධයේ මමකට මගේ කොට ගැනීමෙන් වැළකීම සඳහා නිදීම සඳහා පිළිපන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවිට අපට මෙන්න මේ කරුණ සාරාංශ කරලා කියන්න පුළුවන් වෙනවා. සත්වයාගේ සසර ගමනේ දැක්ම සංස්කාර ධර්මයන් නිසුකාත්මයි. ඒ අපාය මිනිස්ලව දිව්‍ය ලෝකයේ සදිව ලෝක රූපී අරූපී බමතල හරහා විහිදී යනවා. මේ හැමතැනකම පවතිනා වූ ධර්මතාවයේ සංස්කාරයන්ගේ නිසුකාත්ම බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයකට තිලෝගුරු කියලා කියන්නේ ওই හැමතැනකින් මිදීම සඳහා සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය උන්වහන්සේ විසින් මේ යුගයට සොයාගත් විශිෂ්ටතම සොයා ගැනීම වෙවිනි. මේ යුගයට සොයාගත් මේ විශිෂ්ටතම සොයා ගැනීම බුදු පියාණන් වහන්සේ විශ්වාස කරන බෞද්ධ පවුල්වල උපදින හැම කෙනෙක් විසින්ම තේරුම් ගන්නට වෙනවා. මේ තේරුම් ගැනීම තුළින් ලබා ගන්නා වූ සැනසීම ආත්මාර්ථකාමී සැනසීමක් වශයෙන් හිතන්න එපා. මේක තනියෙන් ගිහින් දුකින් ගැලවීමක් කියලා හිතන්න එපා. මේක තුළ ඇති වෙන්නේ දයාවන්ත බව, අනුකම්පාව, කරුණාව, පරිත්‍යාගශීලීත්වය, manussකම. මේ manussකම ඊට පස්සේ මේ සමාජයට ප්‍රතිඵල ලබා දෙනවා, ප්‍රතිලාභ ලබා දෙනවා. වර්තමාන සමාජයට ප්‍රතිලාභ ලබා දෙනවා. බලන්න ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධේ, වෛරේ, පරිගැණීමේ ප්‍රතිලාභ මේ සමාජය අද නැද්ද කියලා? කා ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, විනාශ කර ගන්නවා, තව නොඑක අපරාධ සිදු වෙනවා. ඒ හදවත්ති දහම් නැතිීමේ ප්‍රතිලාභ අපි විඳින්න ඉන්නවා. ගහ ගන්න බලන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, ඊර්ෂ්‍යා කරන්න, පරිගන්ඩ යන්න නැති හදවතක් ඇති වුණොත් එහි ප්‍රතිලාභ සමාජයට බෙදී යන්නේ නැද්ද? අන්න එහෙමයි දැහැමි සමාජයක් හදන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ගහ මරා ගැනීම කියන කාරණා විවාහ ජීවිතය තුළ පවතින දෙයක්. විවාහයෙන් ඉතැන්නන දෙදෙනෙකුගේ ජීවිතේ කලාතුරකින් තමයි සමීපව ජීවිත අවසානයේ දක්වාම පවතින්නේ. බොහෝ අය නීතියෙන් එකට හිටියට හදවතින් ඈත් වෙමින් ඉන්නවා. ඒකට හේතුව මේ ලෝභ දේශ මොහ නැමැති මමත්වයේ ක්‍රියාවට උන් යටත් වීම. මා දකිනවා මේ සමාජයේ විශේෂයෙන් මා දෙන ආවාදයකුත් තමයි විශේෂ තරුණ පරම්පරාවට. ඔබ විවාහ ජීවිතය සතුටින් ගත කරන්න කැමතිනම් පළමුව ත්‍රිලක්ෂණයේ ඉගෙනගෙන විවාහ වෙන්න. පාසල් ගිහින් ත්‍රිලක්ෂණ ඉගෙනගෙන නෙමෙයි. ජීවිතයේ ලෝභ දේශ මොයන් හට ගන්නා විට ත්‍රිලක්ෂණයේ භාවිතා කරන්නේ කෙසේද වසංසිඳවා ගැනීම සඳහා මේ ධර්මයේ භාවිතා කරන්නේ කෙසේදයි ඉගෙනගෙන විවාහ වෙන්න. එතකොට තමයි මේ සම්බන්ධතා පළදු වෙන්නේ නැතුව ආදරණීයව ඉස්සරහට ගෙන යන්න පුළුවන් කමක් තිබෙන්නේ. එබැවින් මේ ධර්මයේ අනු මිනිස් ජීවිතෙන් අයින් වෙලා කැලේකට ගිහින් අනුගමනය කරන්න ඕන එකක් හරි. වෙනම ජීවිතයක් හරි නෙමෙයි. Taman ගත කරන ජීවිතයේ මේ අසහනේ පීඩාව දුක ඇතිවන්නේ ඇයි? මම වගේ මගේ ආත්ම සංකල්පය මගින් කෙලෙසුන් රැස්සන නිසා. ඒ නිදහස් වීම සඳහා එවනම් මම වගේ මගේ ආත්ම සංකල්පයට ආයිබුවන් කියලා මම නොවන මගේ නොවන මගේ ආත්ම සංකල්පයවත් අනිදුක්ඛානාත්ම කියන එක වචනින් නොකිය එසේ බලන්නට. අන්න ඒකට තමයි මේ බව නිරෝධාය කියලා පෙන්වන්නේ. සම්මන්දේශීය මානෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් භූතං භූතසෝ දිස්වා පංචස්කන්ධේ පංචස්කන්ධේ වශයෙන් දැකලා පංච උපාදානස්කන්ධයෙන් මිදීම සඳහා කටයුතු කරන පුද්ගලයාට කියන්නේ චක්කුමන්තෝ පස්සති කියලා. එහෙමනම් අපිට නිගමනයකට එන්න වෙන අවසන් වශයෙන්. ඒක බුදු පියාණන් වහන්සේගේ මේ ඉගැන්වීම තුළ පංචස්කන්ධයටපත් වීමට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න වෙනවා. පංච උපාදානස්කන්ධයටපත් උනේ නිස්සකාත්ම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නේ අනිදුක්ඛානාත්ම වශයෙන් ගැලීමෙන්. එයයි අපට බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයේ අනුගමනීය ක්‍රියාමාර්ගය. ඔබ ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, ගිහි වේවා, පැවිදි වේවා. කොතනක හේතියක් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ දහම ඔබේ ජීවිතයට එකතු කර ගන්නවා නම් සරණ කර ගන්නවා නම් ඔබ එදිනෙදා ජීවිතයේ යහපත් සම්බන්ධතා පවත්වන නිවන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පොඩිඩකට ලැබෙනවා. මේ ධර්මතාවයේ තේරුම් අරගෙන එදිනෙදා අනුගමනය කිරීම සඳහා කටයුතු කිරීමට තමයි අපි මේ දිට්ඨිගත සූත්‍රයේ පවතිනා වූ ඇසත්තා දකින විදිය පිළිබඳව පැහැදිලි කළේ. එතකොට ඒක තේරුම් ගත්තේ නැත්නම් ඔලියන්තයේකේ අරිදාවන්තයේකේ කියන මේ අන්ත දෙක තහුව වෙලා මමත්වයේ ක්‍රියාවට අහු වෙලා ඉන්නවා. මේක තේරුම් ගත්තම එකක් බැලුවම මැදුම් පිළිවෙතක්. එබැවින් පංචස්කන්ධේ අනිදුක්ඛ අනාත්මය බුදු පියාණන් වහන්සේ දේශනා කරවා දාලා වෝ මේ චක්කුමන්තෝ පස්සති කියන දර්ශනයට හරියටම හරියනවා ගැලපෙනවා. ඒ ධර්මශ්‍රවණය කිරීම තුළින් තේරුම් අරගෙන ඔබේ දිනතා ජීවිතය තුළ ඔබට දුක් ගෙනත් දෙන්නා වූ ලෝභ මූල්‍ය, දේශ මූල්‍ය, මෝහ මූල්‍ය කියන ඔබේ හදවතේ තබ්දින්නා වූ මේ ක්ලේශහගත ස්වභාවයන් ධර්මයේ සරණින් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට උත්සාහ ගන්නා ලෙස මතක් කරමි. ඒ ධර්මයේ සරණින් මේ සමාජයේ නිවන සංසම් මිනිසුන් බවට පත්වීමට හේතු වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපේ ධර්මානුශාසනාව අපි මෙතකින් අවසන් කරනු ලබනවා. ශ්‍රාකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.